දහනමේ සම්මත කරගත්තට පස්සේ ඡන්දයක් එනවා. එහෙම ඉක්මන් ඡන්දයක් එනකොට ශ්‍රී ලංකස් පක්ෂය මෙලයි බයයි. ඒසඳ හොඳම දේ තමයි දහනමේ සම්මතයට වළක්ව ගන්න දු. දහනමෙන් සංශෝධන සම්මතින් වළක්වලා ඒක කල්ලැද්දොත් එහෙම ඒ කල්ලාදින ප්‍රමාණ සාපේක්ෂව ඡන්දෙත් කල්යයි කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා. ඒක නිසා ඡන්දේ වළක්වන එක කෙලින් කරන්න බොරුනවාම ඡන්දේ වැළැක්වීමේ අරමුණින් දහනමේ වළක්වන්න උත්සාහ කරමින් ඉන්නවා. මේක තක්කඩි වැඩක් නෙවෙයි. මේක පරද්දන්න ඕනේ නැද්ද? ඒක පැරද්දීම වාක්‍යෙම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා කියන පොරොන්දු දීපු ජනාධිපති මෛත්‍රීපාල සිසිල් මහතා කිමත් නිසා එතුමා ඇවුම්කන් දෙන්න ඕනකම තියෙන්නේ තමන්වත් පරද්දන්න උත්සාහ කළා පරදිච්ච ශ්‍රී ලංකන් පක්ෂයට නෙවෙයි එතුමා ඇවුම්කන් දෙන්න ඕනකම තියෙන්නේ එතුමා ජයග්‍රහණ කරන ඡන්ද දීපු 62,10,000 වෙච්ච ජනතාවට නැතු පරදිච්ච ශ්‍රී ලංකාවට ඇවුම්කන් දෙන යාට කිසි අයිතියක් නැහැ.